namo tasse bhagavato arahato samma sambuddhasse. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් සිල් රකිමු කියන කාරණාව. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ අපගේ නිවීම. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මේ ලෝක සත්‍යාගේ විමුක්තිය කියලා කිව්වොත් ඒක බොහොම නිවැරදි. ඒකට හේතුව තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නේ නැතුව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හත්තරලා මේ ලෝකේ කිසිම කෙනෙකුට නිවන් දකින්න බැරි තරම්. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට ඇසකන දිව නාසය සමසිතෙන් අපි යම්කිසි නාම රූපයක් එක ගනුදෙනු කරනවා නම් කුමක් හෝ සම්බන්ධතාවයක් පවත්නවා නම් ඒ සෑම දෙයක් තුළම අභ්‍යන්තරයේ පවතින්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාකාරීත්වයක් තමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාකාරීත්වයෙන් තොරව මේ ලෝකේ කිසිම සත්වයකට කිසිම නාම රූපයක් එක්ක කිසිම සංඥා සංස්කාර ධර්මයක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් කමක් නැහැ. එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් තාපසයෙක් එහෙම නැත්නම් සංසාර විමුක්තියට පත් වෙන්න බලාපොරොත්තු වෙන ආර්ය ශ්‍රාවකෙන් කොහොමද මේ සීලය රකින්නේ කියලා බැලුවාම අපට පෑදිලිව පේනවා මේ සෑම දෙයක් තුළින්ම යම්කිසි අල්ලා ගැනීමක් පේනවා. අල්ලා ගන්නවයි කියලා කියන්නේ අදින්නා දාණය කරනවා කියන එක නේද? දුන්නොත් දාණය, නොදුන්න දේ ගත්තොත් අදින්නා දාණය. එහෙනම් තමන්ගේ කැමැත්තට තමන්ගේ පැවැත්මට යම් කිසි දෙයක් අපි ගන්නවා නම් ඒකට අවසරේ නැත්තම් අන්න ඒකේන සෑම දෙයක්ම අදින්නා දාණය. ලෝකෙට පැමිණියේ මිනිසත් බවට ලැබුණේ නිවන් දකින්න නම් අපි මේ ලෝකයේ මිනිසත් බවෙන් උප්පත්තිය ලබලා සිටින්නේ පිරිනිවන් පාන්න නම්. එහෙනම් ඒකට විරුද්ධ වෙන හැම දෙයක්ම අපි ගන්නකොට ඒ හැම දෙයක්ම අදින්නා දාන නෙමෙයිද? අපට අවශ්‍ය දේ අපගේ නිවීම නම් ඇවිලෙන පැවැත්මට ඉපදෙන හැම දෙයක්ම අදින්නා දාන ඝණයට තමයි අයිති වෙන්නේ. එහෙනම් දුන්නොත් දාණය, නුදුන්න දේ ගත්තොත් අදින්නා දාණය. අපේ ජීවිතය තුළ අපි අනන්ත අප්‍රමාණ මේ ලෝකයේ දේවල් අරගෙන තියෙන්නේ අපට අවශ්‍ය දේ නෙමෙයි අනවශ්‍ය දේවල්. එහෙනම් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ අදින්නා දාණය කියන ධර්මතාවය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරාවටම පවතින ධර්මතාවයක්. මේ දුර්වලක මිනිස්සු තේරුම් ගත්තේ නැති නිසා අදත් මිනිස්සු අදින්නා දාණය කරනවා. පළවෙනි අදින්නා දාණය තමයි මේ තපස්වර වඩන මේ ගුණ තුලින් ඇතිවෙන අදින්නා දාණය. එහෙනම් ගුණවලත් අදින්නා දාණය තියෙනවදයි කියලා අපි කවදාවත් අහලා නැති නිසා මේක විස්මයට පුදුමයට කාරණාවක් විය හැකියි. සම්මා දිට්ඨියෙන් අපි මේ ලෝකේ දිහා බලනවා. හැම නාම රූපයක්ම ඇති වෙලා තියෙන ක්‍රමවේදය, පවතින ක්‍රමවේදය, විනාශ වෙන ක්‍රමවේදය දැක්ක ගමන් ඒකට අපි ආස වෙලා, ඒකේන අවබෝධයට ආස වෙලා, ඒ දැනුමට අපි ගොඩාක් වටිනාකමක් දීලා ඒක අල්ලා ගත්තාම දැන් ඒක තුලින් අපි නැවත ඉපදෙන්නේ නැද්ද? ඇත්තටම අපට ඕනේ අත්තරින්න නම් අවුවෙලා තියෙන දේවල් වලින් නිදහස් වෙන්න නම් අපි කරලා තියෙන්නේ නිදාසීමක් නෙමෙයි නැවත අලුතෙන් අල්ලා ගැනීමක්. අල්ලාගත් හැම තැනම අපි මේ ලෝභය නෙමෙයිද වඩන්නේ? ලෝභය තුලින් අදින්නා දාන සීලය නෙමෙයිද කැඩෙන්නේ? අපේ ජීවිත කාලය පුරාවටම අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා ඒ හැම තැනම අපි අල්ලා ගැනීමක් සිදු කරනකොට ඒ හැම අල්ලා ගැනීමක් තුලින්ම අදින්නා දානයක් වෙනවා. එහෙම නැත්නම් අපේ ජීවිතයට අකටයුත්තක් අපි එකතු කරමින් පවතිනවා. මෙන්න මේ දුර්වලකම් නිවැරදි කරන්නට ඕනේ. අපි මේ දකින හැම දෙයක් තුළින්ම අපේ සිදුවිය යුත්තේ, අපි සිදු කරගත යුත්තේ අත්තරීමක් නේද, නිදාසීමක් නේද? නමුත් මේ නාම රූප දකින හැම මොහොතක් ගානේ අත්හැරීම වෙනවට අල්ලා ගැනීමක් සිදු කරනවා නම් ඒක තුළ වැඩිලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නෙමෙයි අනාර්ය අෂ්ටාංගික මාර්ගයක්. නිවීමක් නෙමෙයි සිදු වෙලා තියෙන්නේ, නිවීම කියන මුලාව තුළින් අපි ඒක පැවැත්මක් තමයි සිදු කරගෙන තියෙන්නේ. එහෙනම් අපි නොපැවත්ම කියලා පැවත්මට ගමන් කරලා, එහෙනම් අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට මේ නාම රූප සංඥා සංස්කාර ධර්මයන් දකිනකොට, ස්පර්ශ කරනකොට, ඒවා වැටහෙනකොට, අවබෝධ වෙනකොට කිසිම දෙයක් තුලින් සොරකම් නොකළ යුතේ. මොකද්ද සොරකම කියලා කියන්නේ? අපේ නිවීම අපි නැති කරගන්නවා, පැවත්ම හරගන්නවා, අපේ නිවීමේ අවස්ථාව අපි සොරකම් කරගන්නවා, මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවන් පාන අවස්ථාව අපි සොරකම් කරගන්නවා, අපගේ විමුක්තිය අපි සොරකම් කරගන්නවා, පැවත්ම නිර්මාණය කරගෙන නැවත නැවත දුක් විඳින්න අපි කැමති වෙනවා. මෙන්න මේ දුර්ලකම් අඩුපාඩු අපි නිවැරදි කරන්නට ඕනේ. අපේ ජීවිතවල මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ අනන්ත අප්‍රමාණ වැරදි ගැටලු අඩුපාඩු තියෙනවා. අත්තරින්න තමයි අපි මාර්ගය වඩන්නේ, අත්තරින්න තමයි මේ ගුණධර්ම වඩන්නේ. හැබැයි හැම දෙයක් තුළින්ම අපට අවශ්‍ය නැති හැම දෙයක්ම අපි අල්ලාගෙන නැද්ද? අදින්නා දානය කියලා කියන ඒ ධර්මතාවය තුළ නුදුන්න දේ ගත්තා විතරක් නෙමෙයි, අවශ්‍ය නැති දේ ගත්තාමත් ඒකත් අදින්නා දානයක් තමයි. අපේ නිවනට ගැළපෙන්නේ නැති දේවල් ගත්තාමත් අදින්නා දානයක් තමයි. ඇයි ඒක දානයක් වෙන්නේ කොහමද? දානිය තුල තියෙන ධර්මතාවය තමයි භාග්‍යතුන් වහන්සේගේ අවවාදය. අවශ්‍යදී අවශ්‍ය තරම් මනාකොට සැකසලා ඒ පූජා කළාම තමයි ඒක දානය. අවශ්‍යදී අවශ්‍ය තරම් කියලා තියෙනවා නේද? එහෙනම් ඒ බුද්ධ අවවාදය තුල තියෙන ධර්මයට අනුව අනවශ්‍ය දේ ගත්තා මේක කොහමද අවශ්‍ය දේ කියන ධර්මයට එකඟ වෙන්නේ? එහෙනම් නිවනට ගැළපෙන්නේ නැති, නිවීමට ගැළපෙන්නේ නැති අනවශ්‍ය දේවල් ගන්න, අනවශ්‍ය දේවල් අල්ලා ගන්න හැම මොහොතක් ගානේ අපි මේ අදින්නා දාණය කරනවා. මේක ලෝකෝත්තර ධර්මතාවයන්. දැන් අපට ප්‍රශ්නයක් ඇති වෙනවා, අනේ මං හොරකම් කළේ නැහැ, මං අනුන්ගේ දේවල් ගත්තේ නැහැ, අනුන්ගේ දේවල් ගත්තේ නැහැ, නමුත් තමන්ගේ මිනිසත් භවයට අවශ්‍ය දේ ගත්තේ නැහැ. අන්න ඒ ධර්මතාවය තුළින් අදින්නා දාණය කරලා මෙච්චර මිනිස් ලෝකේ ඉපදිලා අපි මොනතරම් ගවයෝ වෙලා ඉපදිලා කරත්ත වලින් බඩු හදින්න ඇද්ද? මොනතරම් ගවයෝ වෙලා ඉපදිලා අපේ සම්පූර්ණ ඇඟේ ලේ ටික කිරි කරලා මිනිස්සු දොවා ගන්න ඇද්ද? අපිව අරගෙන ගිහිල්ලා වෙල්වල කුඹුරවල හේන්වල මොනතරම් මිනිස්සු වැඩ ගන්න ඇද්ද? මිනිසුන්ගේ ඕනෑ එපා කරන සෑම ගමනක්ම ඒ කරත්ත වලින් අපි අරගෙන ගියා. හැබැයි කවදාවත් අපට ඒගොල්ල පඩියක් දුන්නේ නැහැ. ඒගොල්ලෝ අපට කවදාවත් නිවාඩුවක් ලබලා දුන්නේ නැහැ. ඒගොල්ලෝ කවදාවත් අපට කිසිම බේතක් හේතක් අරන් දුන්නේ නැහැ. කවදාවත් ඒගොල්ලෝ අපට අනුකම්පා කළේ නැහැ. වැස්සට තෙමුණා, අවුවට වේලුණා, පින්නට පිනි බාගෙන වෙවුල වෙවුල හිටියා. මේ තරම් දුක් විඳවල ඒ මිනිස්සු ජීවත් කෙරෙව්වා, අම්බ කරලා දුන්නා. ඒ තරම් අමාරුවෙන් එකතු කරගත්තා වූ කුසල් තමයි මේ ලබාපු මිනිසත් භවය. බල්ලෝ බලල්ල වෙලා අපි ඉපදිලා මීයන්ගේ ගෙවල් දොරවල් ආරස්සා කළා. ඒ කියන ආහාර පානවල වලට මීයන්ගේ උවදුරු වලින් ආරස්සා කළා. බල්ලෝ වෙලා ඒගොල්ලන්ගේ මිදුල් වල වැස්සට තෙමීගෙන, අවුවට වේලීගෙන, පිනිබාගෙන, බුදියාගෙන ඉඳලා රෑදවල් දෙකේම දීපල ආරස්සා කළේ නැද්ද? ඒ මිනිසුන්ගේ බඩුමුට්ටු වලට අපි ආරස්සාව සැපෙව්වේ නැද්ද? අපට පඩි ගෙව්වද? නිවාඩු දුන්නද? බේතේ තරම් දුන්නද? අපට ඇඳුම් පිළිවෙල අරන් දුන්නද? කිසිම දෙයක් නැතුව මේ වගේ රාත්‍රී දවල් කියලා බලන් නැතුව අවුරුදු ගාන මුරසේවාව කරලා එකතු කරගත්ත කුසල් වල සම්පූර්ණ ප්‍රතිඵලය නේද මේ ලබාපු මිනිසත් භවය? රිලාවඳුර වෙලා අපි අනන්ත අප්‍රමාණ අයිකුණ්ඩකයන්ට අම්බ කරලා දුන්න නැද්ද? ඒගොල්ලන්ගේ පවුල් දරුව පෝෂණය කළ නැද්ද? ඒගොල්ලෝ ජීවත් වෙන්න ජීවිත කාලෙම බඩගින්න අපි පිළුංගගා ඒගොල්ලන්ට 150 රුපියල් එකතු කළේ නැද්ද? එහෙනම් මේ වගේ අනන්ත අප්‍රමාණ හැම භවයකම ඉපදිලා හැම කුලයකම ඉපදිලා මේ ලබාගත් පින් කුසල් වල නිර්මාණය ප්‍රතිඵලය අවසාන ඵලය තමයි මේ වාඩි වෙලා ඉන්න මිනිසත් භවය. ඇයි මේ වටිනා දුර්ලභ අවස්ථාව අපි තේරුම් ගන්න නැත්තේ? මාළු වෙලා ඉපදිලා, කුකුල්ලු වෙලා ඉපදිලා, එළුව වෙලා ඉපදිලා, අනන්ත සත්ව කුලවල ඉපදිලා මිනිසුන්ගේ කුසගින්න නිව්වේ නැද්ද? අපගේ මාංශය ආහාරයක් වශයෙන් පූජා කළා, ලේ ටික ආහාරයක් වශයෙන් පූජා කළා, අපේ ඇටකටු ටිකක් තම්බලා මේ මිනිස්සු සුප්පදලා බෙව්වා. මේ විදිහට අනන්ත අප්‍රමාණ සත්ව කුලවල ඉපදිලා අනිත් සත්තුන්ටත් ආහාර වෙලා, මිනිසුන්ටත් ආහාර වෙලා, ඇටමස්ලේ නාර පූජා කරපෙකේ ආනිසංසවල ප්‍රතිඵලය මේ ලබාපු මිනිසත් භවය. මේ පුංචි දේවත් අපට තාම තේරෙන්නේ නැද්ද? එනා මේ තරම්නේ සංසාරයේ දුක් විඳලා විඳලා ඒ පුංචි පුංචි අබහැට එකතු කරනවා වාගේ කුසල්පින් එකතු කරලා අවසාන වතාවට ලබාගත් මිනිසත් භවය රාත් වෙලා පිරිනිවන් පාන්න මේ ලබාපු මිනිසත් භවෙන් එතර වෙන්න මේ දුර්ලභ ගණේ අවස්ථාවට පයින් ගාලා නැවත අපි කරන්නේ ලෝභයේ සරණ යන්නේක, ද්වේෂයේ සරණ යන්නේක, මෝහයේ සරණ යන්නේක, රාගයේ සරණ යන්නේක. එනං මේ තරම් දුර්ලභ අවස්ථාවක් ලැබිලා අපි කවදාවත් අපේ මිනිසත් භවයට අවශ්‍ය දේ ගන්නෑ. මිනිසත් භවයට අවශ්‍ය නැති දේවල් අපි ගන්නවා. ඒ කියන්නේ අපි අදින්නා දාණය තමයි මේ කරන්නේ. හැම මොහොතෙම 100ෙන් ඉඳලා හැම 100ක් තුලින්ම අපි ගුණධර්ම වඩන්නට ඕනේ. හැම මොහොතෙම අපි 80ෙන් ඉන්න දක්ෂ වෙනවා. 80ෙන් ඉඳලා පංචකාම පිනවනා. ඒ පංචකාම පිනවන ඒ වින්දනය කරන හැම මොහොතක් ගානේ අදින්නා දාණය නෙමෙයිද මේ වෙන්නේ? යමෙක් යමක් හොරකම් කරන්නේ ඒ හොරකම් කරන දේ Taman දන්නේ නැති නිසා. මේ ලෝකේ හැමෝම අපේ දෙමව්පියෝ නම්, හැමෝම මේ ලෝකේ අපේ දරුවෝ නම්, මේ ලෝකේ හැමෝම අපේ සහෝදරයෝ නම්, හිතවතුන් නම්, මේ ලෝකේ හොරකම් කරන්න මිනිසෙක් නෑ නේද? හොරකමක් සිදු කරන්නට ඕනේ හතුරෙක්ගේ. මේ ලෝකේ හතුරෙක් කිසිම තැනක නෑ. ඔක්කොම ඉන්නේ අපේ පෙර භවවල, දෙමව්පියෝ, ඥාතියෝ, මිත්‍රයෝ, දූ දරුවෝ. එහෙනම් අපේ දෙමව්පියන්ගේ දේවල් අපට අයිති නම් අපි මොකටද හොරකම් කරන්නේ? අපේ දරුවෝ යහපත් සන්තෝෂයෙන් ඉඳීම නම් අපේ කැමැත්ත. මොකටද ඒ දරුවන්ගේ දේවල් හොරකම් කරන්නේ, වංචා කරන්නේ? ඇයි මේ පුංචි දේ අපට තේරෙන්නේ නැත්තේ? එහෙනම් අපි මේ අනවශ්‍ය දේවල් සිදු කිරීම තුළින්, අපේ මිනිසත් භවයට අවශ්‍ය දේ නොගැනීම තුළින් අපි මේ අදින්නා දාණය නෙමෙයිද කරන්නේ? මේ ලෝකේ මගේ ළඟ අද තියෙන දේ තව දවසක් දෙකක් යනකොට, මාසයක් දෙකක් යනකොට තවත් කෙනෙකුට එක සතු වෙනවා, තවත් කෙනෙකුට අයිති වෙනවා. මේ ලෝකේ හැම දෙයක්ම එම නේද? රජකම රජගෙන් රජකට යන්නේ නැද්ද? දේපොළවල වත්කම් වල වටිනාකම් අයිතිය තවත් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට යන්නේ නැද්ද? මේ ලෝකේ හැම දෙයක්ම, හැම වටිනාකමක්ම තවත් කෙනෙකුට අයිති වෙනවා. ඒ අයිතියයි කුසලයේ තියෙන තාක්කල් පමණයි. අපේ කුසලයේ ඉවර වෙනකොට, අපේ පින ඉවර වෙනකොට, අපිට අයිති වෙච්ච දේවල්, අපේ අයිතිය යටතේ තිබිච්ච දේවල් අන්සතු වෙනවා, අනුන්ගේ අයිතිය බවට පත් වෙනවා. මෙන්න මේක දකින්න බැරි නම් අපේ මිනිසත් භවයෙන් වැඩක් නෑ නේද? එහෙනම් මේ ලෝකේ සෑම දෙයක්ම යථාර්ථය දකින්න නැත්නම්, ඒ යථාර්ථය දකින් නැතිකම තුලින් සිද්ධ වෙන්නේ අදින්නා දානයන්. හේතුව පරම සත්‍ය දන්නේ නැති හැමෝම මේ ලෝකේ අනවශ්‍ය දේවල් කරනවා. ඒ අනවශ්‍ය හැම දෙයක් තුලින්ම අපේ ජීවිතයටත් අනවශ්‍ය දේ වෙලා, සමාජයටත්, රටටත්, ජාතියටත් අනවශ්‍ය දේ වෙලා. එහෙනම් මේ ලෝකේ අවශ්‍ය දේ ගන්න නැති හැමෝම ගන්නේ අනවශ්‍ය දෙයක්. ඒ තුලින් අදින්නා දානයේ ශික්ෂාපදයේ කඩනවා. එහෙනම් අපි යම හොරකම් කරන්නේ ඒ හොරකම් කරන දේ තුළ අවශ්‍යතාවය අපි දන්නේ නැහැ. යම්කිසි මිනිසෙක් අනේ මේ භාර්යාව මට එපා, මේ භාර්යාව මට ඕන නැහැ කියලා වික්කසාද කරනවා, තවත් මිනිසෙක් ඒක මිනිසයා බැඳගන්නවා, නිකන්වත් කල්පනා කරන්නේ නැහැ. එපා කියලා අයින් කළේ මිනිසෙක් අත්හැරියේ ප්‍රශ්න තියෙන නිසා නෙමෙයිද? එහෙනම් කාලයක් යනකොට දැන් ඒ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නේ වුණාම දැන් මටත් දික්ක සාද කරන්න වෙනව නේද? එහෙනම් මිනිස්සේ මේ බඩමුට්ටු එපා කියලා අත්හරින්නේ යාට ප්‍රශ්නයක් වෙච්ච නිසා නේද? එහෙනම් ඒ ප්‍රශ්නේ තේරුම් ගන්න නැතුව ඒක අපි හයිති කළාම දැන් අපටත් ඒක අත්හරින්න සිද්ධ වෙන්නේ නැද්ද? වේලාම බ්‍රාහ්මණයා දැන්වීම පෝරුවක් දානවා, කැමැති කෙනෙක් කැමැති දෙයක් අරගෙන යන්න, හැම දෙම මට අයිති නෑ, හදින් පස්සේ ඕනම කෙනෙක් ඕනම එකක් අරගෙන යන්නයි කියලා දැන්වීමක් දාලා ඒ තමන්ගේ මාලිගාවෙන් පිටත් වෙලා යනවා තපස් රකින්න. හැබැයි ඒ හිටපු අඥානයන්ට, ඒ අපඥාවෙන් අඩු මිනිසුන්ට තේරුනේ නැහැ. අද මේ වේලාම බ්‍රාහ්මණයාට මේවා ප්‍රශ්න නම්, මේ නාම රූප සප සම්පත එයාට ගැටලුවක් නම්, මේවා අරගෙන ගිහලා ගෙවල් වල පෙරෙව්වාම ඒ ප්‍රශ්නය අපටත් එන්නේ නැද්ද? අපට ගුණධර්ම වඩන්න, අපට තපස් රකින්න අවශ්‍යතාවයක් ඇති වුණොත් බැරි වෙලාවත්, දැන් වේලාම බ්‍රාහ්මණයා දාපු ඒ දැන්වීම දැන් අපටත් දාන්න වෙන්නේ නැද්ද? ඒ වේලාම බ්‍රාහ්මණයාට ඇතිවෙච්ච විඩාව, ඒ මානසිකත්වය දැන් අපටත් ලැබෙන්නේ නැද්ද? බලන්න, එදා ඒ මිනිසුන්ට තේරුන්නේ නැහැ ඒක, අද අපටත් තේරිලා නැහැ නේද මේ කතාව? ලද දෙයින් සන්තෝෂ වීම නේද දාණය? එහෙනම් නොලද දෙයින් අපි සන්තෝෂය ලබන්න, නැති දේ ලබා ගන්න වැයම් කිරීම තුළින් අපි මේ කරන්නේ අදින්නා දානයක් නෙමෙයිද? අපට කුසල් නැහැ මේවා ලැබෙන්න. අපි පින් කරලා නැහැ මේවා ලබා ගන්න. නැති පිනක් නැති කුසලයක්ට අදාළ දේ ලබන්න උත්සාහ කරන හැම මොහොතක් ගානේ අපි මේ අදින්නා දානයක්, එහෙම නැත්නම් නොලැබෙන දෙයක් ගන්න උත්සාහ කිරීම තුළින් අපි අදින්නා දානයක් නේද මේ කරන්න හදන්නේ? මනුෂ්‍යයෙකුට අවශ්‍ය දේ මොනවද? උස්ම ගන්න හුලන් ටික කොයි, පිපාසයට බොන්න වතුර ටික කොයි, හැඳ ගන්න විලිවා ගන්න පොඩි රෙදි කෑල්ල කොයි, බඩගින්නට කන්න කෑම ටික කොයි, දෙමෙන් නැතුව ඉන්න පොඩි සෙවණකයි, මේක හැම තැනම හැම කෙනාටම ලැබිලා නේද? අපේ ජීවිතයේ මේ වෙනකොට මේ දේවල් ලැබිලා හමාරයි නේද? හැබැයි සුඛෝපභෝගී ජීවිත ගත කරන්න හැම තැනම අපේ ඒ ජීවත් වෙන ජීවන රටාවට අනුව අපිව වෙනස් කරගන්න ගත්ත වෑයම නිසා නෙමෙයිද මේ ප්‍රශ්නය? මේ ලෝකයේ සමහර උපාසක පින්වතුන් ඉන්නවා, තමන්ගේ කනට එක කරාබුවයි අවශ්‍ය වෙලා තියෙන්නේ තමන් කාන්තාව කියලා ලෝකෙ අඳුනා ගන්න. හැබැයි කරාබු 3-4 දාපු කට්ටියත් බනහන්න ඇවිල්ලා හිටියා. එතකොට මං ඇව්වා, මෑණියනි කරාබු වැඩි නම් තවත් මිනිස්සුන්ට දෙන්න එපාය. දැන් ජෝඩු 25ක් විතර තිබුණාම කනේ මේ කොනෙන් පටන් අරගෙන හොළුව වටෙන් ගිහලා අනිත් කනට ඇවිල්ලා එකතු වෙනකම් මේක දහන්න එපාය. ඇයි තමන්ගේ රන්නාභරණ වැඩි කරගෙන තමන්ගේ හැම දෙයක්ම පළඳ ගන්න මේ වගේ ලෝකයක් නඩත්තු කරන්නේ? එහෙනම් අපේ ජීවිතවල අපි මේ හැම දෙයක්ම පරිභෝජනය කිරීම තුළින් තවත් කෙනෙකුට ලැබෙන්න තියෙන අවස්ථාව නෙමෙයිද නැති වෙලා තියෙන්නේ? අපට අවශ්‍ය එක බත් පාර්සලයයි, හැබැයි ආල්ගෝනි 25ක් විතර ගෙදර ගොඩගාගත්තයින් අපට ඒ සිද්ධ වෙලා තියෙන්නේ තවත් කෙනෙකුට බත් ලැබෙන අවස්ථාවක් ප්‍රමාද වීමක් නැතිවීමක් නෙමෙයිද? එහෙනම් ඒ අවස්ථාව උදුරගත්ත අදින්නා දාණය දැන් අපට සිද්ධ වෙලා නේද? අපට අවශ්‍ය දේ අපි තියාගෙන ඉතුරු ටික ලෝක සත්‍යයේ යාපතට බෙදලා දෙනවා අන්න දාණය. අපේ අවශ්‍යතාවයට වඩා අපි එකතු කරනවා අපේ අවශ්‍යතාවයට වඩා දේවල් අපි තබාගෙන ගබඩා කරගෙන ඒකට රැකවරණය දාගෙන අපි නඩත්තු කරනවා ඒ හැම ආල්ලටයක් ගානේ, හැම භාණ්ඩයක් ගානේ, හැම රුපියලක් ගානේ අපි කරන්නේ අදින්නා දාණය. අද ලෝකයේ මේ තරම් මුදල් මේ ගැටලු ඇති වෙලා, අද සමහර රටවල් වල මුදල් වල වටිනාකම අඩු වෙලා, මොකද්ද මේකට තියෙන ප්‍රශ්නය? අදිනදා ජීවිතයට පරිභෝජනයට මුදල් ටික පරිභෝජනය කරලා ඒක බැංකුවට යවනවා නම් කවදාවත් මේ ලෝකවල රටවල් වල ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මිනිස්සු මේ මුදල් කොල කියන ඒවාලට වටිනාකම් වැඩි නිසා අරගෙන ගිහලා පෙට්ටගම් වල දාලා වල දාලා නිදන්ගත කරලා මේවා තියාගන්නවා. රටේ රත්තරන් වලට අනුව තමයි මුදල් මුද්‍රණය කරන්නේ. සේරම මුදල් ටික මිනිස්සු ගබඩා කෙරුවාම, අල්මාරි පෙට්ටගම් වල දාලා වැව්වාම දැන් ඒ මුදල් ප්‍රමාණය රටේ තියෙනවා. හැබැයි පරිභෝජනයට වෙළඳ පොලේ නැහැ. එහෙනම් තව තවත් රත්තරන් නැතුව කොළ ගන්න නැද්ද? එහෙනම් රටේ මුදල් වැඩි වෙනකොට අර රත්තරන් වලට වඩා මුදල් වැඩි නිසා දැන් විනිමය අනුපාතයේ පල්ලයට ගෙයලා ඒ මුදල් වල වටිනාකම නැති වෙන්නේ නැද්ද? මේ ප්‍රශ්නය මුළු රටේම ආර්ථිකයේ ජීවිතයට බලපාන්නේ නැද්ද? ඇයි මේ ප්‍රශ්නය ඇති උනේ? මිනිස්සු තමන්ගේ අවශ්‍යතාවයට වඩා ගබඩා කරගන්නවා. අනාගතේ නැති ලෝකයක් නඩත්තු කරගන්න මේවා එකතු කරගන්නවා. නැති ප්‍රශ්න වලට මිනිස්සු උත්තර හොයනවා. නැති ගැටලු වලට විසඳුම් දැන් ඉඳලා සකසනවා. මෙන්න මේ දුර්ලභකම් අඩුපාඩු අදා ගන්න අවශ්‍යයි. අද මේ ලෝකයේ මෙච්චර දුෂ්ට වුණා දුස්සීල වුණා නෙමෙයි. අද මේ වර්තමාන ලෝකයේ විසම වුණා නෙමෙයි. මිනිසුන්ගේ ලෝභ දේශ මොහ නිසා මේක මේ තත්ත්වයට පත් වුණා. අපි තමයි මේක පත්කලේ පිටසක්වල ජීවින් ඇවිල්ලා මේ ලෝකයේ ප්‍රශ්න ඇදුවේ නැහැ. පිටසක්වල ජීවින් ඇවිල්ලා මේ ලෝකයේ ගැටලු නිර්මාණය කළේ නැහැ. මේ පෘථුවිය ඉපදිච්ච මේ පෘථුවිය ඉපදිලා ජීවත් වෙන්න අයිතිය ලැබිච්ච මේ ලෝක සත්‍යයේ දුර්වලකම් නිසා තමයි අද රට ජාතියේ ලෝකයේ මේ තරම් ප්‍රශ්න, සමාජවල පිරියෙන්න මේ තරම් ගැටලු, මේ හැම එකක්ම අපි තුල තියෙන ලෝභ දේශ මොහ රාග වෛර කියන කෙලෙස් වල ප්‍රතිඵල. දැන්වත් අපි මේ දුර්වලකම් નિවරදි කරගන්නට ඕනේ. මේක වගේ අවශ්‍යතාවයට අනුව අවශ්‍ය දේ ගන්නවා මිස අනවශ්‍ය විදියට අවශ්‍යතාවයන් අපි සපුරන්න ගියාම, අනවශ්‍ය දේවල් එකතු කරගන්න ගියාම, නුදුන්න දේවල් ගන්න ගියාම, අනිත් අයගේ කොටස අපේ කොටස කරගන්න වෑයම් කළාම හැම තැනම අදින්නාදානයක් වෙනවා, හැම තැනම හොරකමක් වෙනවා. ලදදෙන් සන්තෝෂයටපත් වෙන්නට ඕනේ. මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරය. සම්මා දිට්ඨිය මේ ලෝකේදී ආ දකිනකොට ඒ ආර්ය ශ්‍රාවකයා දක්ෂ වෙන්නට ඕනේ. තමන්ට අයිති කොටස මොකද්ද ඒක විතරක් ගන්න. ලදදෙන් සන්තෝෂ වෙන්නට ඕනේ. තමන්ගේ අවශ්‍යතාවයට අනුව ඒ දේ ගන්න යා දක්ෂ වෙන්නට ඕනේ. මේක තුලින් සිද්ධ වෙන්නේ අත්තරීමක් දානයක්. එහෙම නැතුව අවශ්‍ය දේ නැතුව අනවශ්‍ය දයක් යා ගන්නවා නම් ඒක තුලින් පැවැත්මක් නිර්මාණය වෙනවා, අල්ලා ගැනීමක් නිර්මාණය වෙනවා, ඒක තුලින් අදින්නා දානයක් සිද්ධ වෙනවා. සෑම නාම රූප සංඥා සංස්කාර ධර්මයක් දකිනකොට ඒ සම්මා දිට්ඨිය තුලින් එයා නිවීම පමණක් ස්පර්ශ කළ යුතුයි, නිවීම පමණක් අවබෝධ කළ යුතුයි. ඒ දැනුම අවබෝධයේ නිවීමයේ සුවය එයා අල්ලා ගන්නවා නම්, උපාදානය කරනවා නම්, අන්න ඒක තුලින් අනවශ්‍ය දෙයකට එයා පැටලෙනවා නම්, ඒ හැම දෙයක් තුලින්ම හැම සංස්කාරයක් තුලින්ම එයා අදින්නාදානය කරනවා. මේක සියුම් ලෙස සිද්ධ වෙන අදින්නාදානයක්. මේ දුර්වලකම නිවැරදි කර ගන්නට ඕනේ. අපේ ජීවිතවල අපි ශ්‍රවණය කරන ශබ්ද අනන්ත ප්‍රමාණ තියෙනවා. හැම ශබ්දයක් තුළින්ම සම්මා සෝතේ පමණක් ස්පර්ශ කරන්නට ඕනේ. නිවීමේ පණිවිඩය පමණක් ස්පර්ශ කරන්නට ඕනේ. අසුවල් දේ ඇවුනා, ඒ දේ තුළින් මේ තරම් අවබෝධයක් ඇති වුණා, මමත් මේ කාරණාව බණට කියනවා, මමත් ලෝක සත්‍යයේ නිවීම පිණිස හැම තැනටම මේ කමඨාන දෙනවායි කියලා අලුත් දෙයක් අල්ලා ගත්තාම ඒ අල්ලා ගත්ත දේ තුළින් ලෝභය නෙමෙයිද පෝෂණය වෙන්නේ? ලෝභය තුලින් පෝෂණය වෙන්නේ ඒ සංගවිච්ඡ අදින්නාදානය නෙමෙයිද? අපි මේ ලෝකේ අල්ලා ගන්න හැම මොහොතක් ගානේ අදින්නාදානයක් වෙනවා. මේ වගේ අදුපාඩු තවත් කොච්චර කාලයක් අපි නඩත්තු කරන්නද? මේ වගේ දුර්වලකම් එක්ක අපි කොහොමද රාත්‍රලා පිරිනිවන් පාන්නේ? මේ ගැටලු අපි විසඳ ගන්නට ඕනේ. මේ අදුපාඩු හරිගස්ස ගන්නට ඕනේ. මේ දුර්වලකම් නිවැරදි කර ගන්නට ඕනේ. මේ ලබාප මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම රාත්‍රලා පිරිනිවන් පානට අදාසක් තියෙනවා නම්, අපි කතා කරන හැම වචනයක් ගානෙම අපි මේ අමාන්‍ය අල්ලා ගන්න නැද්ද? උඩඟුකම අල්ලා ගන්න නැද්ද? ඒ වචන වලින් වක්‍රව අනිත්‍ය විවේචනය කරන්නේ නැද්ද? අනිත්‍යගේ අඩුපාඩු සිටේ තියාගෙන ඒකට ගැළපෙන විදියට, ඒ අගෞරව අපහාසයගලන්ට ලැබෙන විදියට අපි සද්ධර්මයේ වාගේ කතා කරන්නේ නැද්ද? ගුණධර්ම වාගේ කතා කරන්නේ නැද්ද? ඒ අයට පීඩ වෙනා වාගේ, ඒ අයට යාපත කරනා වාගේ කතා කරන්නේ නැද්ද? හැම වචනයක් තුළින්ම යමක් අල්ලා ගැනීමක් නම් තියෙන්නේ, අනවශ්‍ය නඩත්තුවක් නම් තියෙන්නේ, අනවශ්‍ය දෙයක් පෝෂණය කිරීමක් නම් තියෙන්නේ. ඒ හැම දෙයක් තුළින්ම ඒ නඩත්තු කරන්නේ අදින්නා දාණය. අදින්නා දාණය කියන ශික්ෂා උපදය හැම මොහොතක් ගානේ බිඳෙනවා. අපේ ජීවිතවල මේ වගේ දුර්වලකම් මේ වෙනකොටත් පවතිනවා. වර්තමානයේ අපි ජීවත් වෙන්නේ මේ වගේ සොරකම් කරන මානසිකත්වයෙන් තමයි. සමහර වෙලාවට අපි ධර්ම දේශනා කරනවා, ඒ දේශනාව තුළ තියෙන්නේ 75%ක්ම අනුන්ගේ දේවල්. අනුන් කියන දේවල් තමයි සද්ධර්මය කියලා කියන්නේ. මොනවද අපි වඩලා ප්‍රත්‍යක්ෂ කරලා නිවුණාම, ඒ නිවිච්ච පණිවිඩය කිව්වාම තමයි ඒකට කියන්නේ සද්ධර්මය කියලා. එහෙනම් අපි කියන්නේ අනුන්ගේ දේවල් නම් අනිත් අය දේශනා කරපු ධර්මේ නම් අනිත් අයගේ බණ වලින් අනිත් අයගේ උපමා උපමේ වලින් උපුටාගත්ත කාරණා නම් අනිත් අයගේ දේවල් කියනකොට දැන් අනිත් අයගේ දේවල් සොරකම් කරලා නෙමෙයිද, අනිත් අය වඩපු දේ කියන්න අපට තියෙන අයිතිය මොකද්ද, අනිත් අයගේ කරුණු කාරණා අපේ වාගේ කියනකොට අන්න එතන සොරකමක් වෙලා නැද්ද? බණත් සොරකම් කරනවා, උපමා සොරකම් කරනවා, එයාගේ අදහසුත් සොරකම් කරනවා. දැන් ඒ කාලේ අපේ බඩමුට්ටු වලට තමයි අයිතිවාසිකම් කිව්වේ. දැන් තමන්ගේ බණ වලට දැන් අපි අයිතිවාසිකම් කියන්නේ නැද්ද? ඒ අයිතිය සියලු හිමිකම් ඇවරිනේ කියලා අපි ලියාපදිංචි කරලා බණ වලටත් ඒ ධර්ම ග්‍රන්ථ වලටත් අපි අයිතිවාසිකම් ලියාපදිංචි කරන්නේ නැද්ද? මේකට හේතුව තමයි බණ ටිකක් වරකම් කරනවා, ඒ බණ වල තියෙන උපමා ටිකක් වරකම් කරනවා, ඒ බණ වල තියෙන අදහස් ටික තමන් ප්‍රත්‍යක්ෂ කළ අදහස් වාගේ හොරකම් කරලා දේශනා කරනවා. හැම තැනම ඒ සම්මා වාචාව වඩන්න ඕන, අපේ මිත්‍යා වාචාව තුළින් හොරකම් කරනවා. පැයක් කතා කළාම ඒකේ විනාඩි 50ක්ම තියන්නේ හොරකම් කරලා කියපු දේවල්. අර විනාඩි 10ක් තමයි තමන්ට තේරිච්ච ටික තියෙන්නේ. එහෙනම් මේ තරම් වචනවල හොරකම් වෙනවා නම් බලන හැම දෙයක් තුළින්ම අල්ලා ගැනීමෙන් අපිට හොරකම සිද්ධ වෙනවා නම්, අදින්නා දානය සිද්ධ වෙනවා නම්, ඇයින හැම වචනයක් තුළින්ම අනිත් අයගේ දුර්වලකමක් අල්ලා ගන්නවා, ඒක තුළ ධර්ම කාරණාවක් අල්ලා ගන්නවා, ඒක තුළින් ලෝභය ද්වේෂය මෝහයක් අල්ලා ගන්නවා, හැම තැනම සිද්ධ වෙන්නේ අදින්නා දානයක් නම් කොයි ලෝකෙට යන්නද මේක අපි වඩන්නේ? මොනවාගේ මාර්ගයක්ද මේ පුරුදු පුහුණු කරන්නේ? ආර්යද අනාර්යද කියලා මේකවත් තේරුම් ගන්න බැරි නම් මොනතරම් අපේ ප්‍රඥාව අවම වෙලාද, මොනතරම් අපේ දැනුම අවබෝධය දුර්වල වෙලාද? මෙන්න මේ අඩුපාඩු දුර්වලකම් අදා ගන්නට ඕනේ. මේ ලබාපු මිනිසත් භවේවත් විමුක්තියටපත් වෙන්න, රාත්‍තලා පිරිනිවන් පාන්න. අපේ චර්යාවලින් මොනතරම් හොරකම් වෙනවද? වාඩි වෙනකොට ඒ වාඩි වෙන තැන අපි ගොඩාක් කකුල් දෙක පළල් කරලා හැත් කරලා වාඩි වෙනවා. මොකද්ද කියලා ඇහුවාම අපිට ටිකක් විවේකයෙන් ඉන්න ඕනේ. හැබැයි ටිකක් පිළිවෙලට වාඩි වුණා නම් තවත් දෙන්නෙකුට වාඩි වෙන්න පුළුවන් නේද? දෙන්නේ කතා කරනකොට මැදින් යනවා. අර තියෙන සේරම වඩුමුට්ටු පෙරලාගෙන ඒ මිනිසුන්ගේ ඇඟේත් වද්දාගෙන ඒකෙන් අපි යම්කිසි වින්දනයක් ලබනවා. ඒ බාධාව තුළින් ඒ මිනිසුන්ගේ ඒ නිදාස හොරකම් කළේ නැද්ද? ඒ මිනිසුන්ගේ සාකච්ඡාවට තුළ තිබිච්ච සන්තෝෂය හොරකම් කළේ නැද්ද? ඒ මිනිසුන්ගේ මානසිකත්වය හොරකම් කළේ නැද්ද? හැම තැනම ඒක සම්මා කම්මන්තේ වඩන්න ඕන. ආර්ය ශ්‍රාවකයෝ අද සම්මා කම්මන්තේ වෙනුවට වඩන්නේ මිත්‍යා කම්මන්තයක්. ඒ හැම තැනම හොරකමක් වෙන්නේ, අදින්නා දානයක් තමයි මේ සිද්ධ වෙන්නේ. අනිත් අයට මේක තේරෙන්නේ නැහැ, අනිත් අයට මේක වැටෙන්නේ නැහැ, මට විතරයි මේ බණ තේරෙන්නේ, මගේ කමටහන විතරයි මේක ලෝකෙම හරි, මේකෙන් විතරයි නිවන් දකින්න පුළුවන්, අනිත් අය කියන ඔක්කොම බොරු කියලා අනිත් අයට මම විවේචනය කරනවා නම්, නිින්දා අපහාස කරනවා නම්, ඒ හැම දෙයක් තුළින් අනිත් අයගේ චරිතය මං ඝාතනය කරලා ඒ චරිතයේ ගෞරවය මං හොරකම් කරන්නේ නැද්ද? ඒ මිනිසුන්ගේ ප්‍රීතිය හොරකම් කරන්නේ නැද්ද? ඒ මිනිසුන්ගේ ප්‍රශංසාව හොරකම් කරන්නේ නැද්ද? ඒ මිනිසෙගේ සමාජයේ පිළිගැනීම හොරකම් කරන්නේ නැද්ද? ඒ මිනිසුගේ මානසිකත්වය හොරකම් කරන්නේ නැද්ද? එහෙනම් සම්මා වායාමය, සම්මා සතිය වඩන්න ඕන මම, සම්මා කම්මන්තේ වඩන්න ඕන මම, සම්මා වාචාව තුළින් වචනේ නිවැරදි කරන්න ඕන මම, මේ වඩලා තියෙන මිත්‍යා කම්මන්තය, මිත්‍යා වාචාව, මිත්‍යා සතිය හැම තැනම අදින්නා දාන නෙමෙයිද මේ කරලා තියෙන්නේ? මන් තරම් මේ ලෝකේ හොරකම් කරන මිනිසෙක් ඉන්නවද කියලා කන්නාඩිය දිහා බලලා තමන්ගේ තමන්ම අහන්න අවශ්‍යයි. මේ ලෝකේ හැම තැනම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට මෙන්න මේ වගේ වැරදිච්ච තැන්වලින්, අඩුපාඩු තියෙන තැන්වලින් අපි නොදැනුවත්ව අදින්නා දානය කරනවා. මේ වගේ සොරකම් මේ වෙනකොටත් අපි තුල සිද්ධ වෙමින් පවතිනවා. ඒ නිසා තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නේ නැත්තේ. සම්මා වෙනුවට මිත්‍යා වැඩෙනවා නම් කොහොමද සෝවාන් වෙන්නේ? කොහොමද සකෘදාගාමි වෙන්නේ? කොහොමද අනාගාමි හරියත් වෙන්නේ? අපි වඩලා තින්නේ ඒ සතර මාර්ග පළවලට අදාළ දේවල් නෙමෙයි. සතර මාර්ගඵල කවදාවත් සංසාරයෙන් නොලැබෙන එකක් තමයි මේ වඩලා තියෙන්නේ. එහෙනම් මේ තරම් අනුවන කමෙන් දුර්වල කමෙන් අපි මේ මිත්‍යාව වඩලා අසත්පුරුෂ ගුණ වඩලා අපි මේ ලෝකේ ප්‍රවත්ම නොදැනුවත්ව නිර්මාණය කරලා එහෙනම් මේ දුර්වලකම් අඩුපාඩු හදාගෙන සම්මාව නිවැරදි කරගෙන මේ ලබාවු මිනිසත් භවේවත් ඒකාන්ත වශයෙන්ම රාත්‍තලා පිරිනිවන් පානවායි කියලා හරි දේ වඩන්න අවශ්‍යයි නේද? එහෙනම් ආර්ය ශ්‍රාවකයෝ මේ ලෝකයේ ඒකාන්ත වශයෙන්ම රාත් වෙන්න ඕනේ කියන බලාපොරොත්තුව තියෙන සියලුම දෙනා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා. හැම ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වඩනකොටම තවත් ධර්මයක් එලා දකිනවා, නිඳා කරනවා, අනිත් මිනිසුන්ගේ දුර්වලකම් දකිනවා. සම්මාවෙන් දකින කෙනාට තවත් කෙනෙක්ගේ දුර්වලකමක් දකින්න පුළුවන්ද? සම්මා වාචා වඩන කෙනෙකුට තවත් කෙනෙක් එලා දකින්න පුළුවන්ද? අඩුපාඩු කියන්න පුළුවන්ද? ඕපදූප කතා කරන්න පුළුවන්ද? විවේචනය කරන්න පුළුවන්ද? නිନ୍ଦා අපහාස කරන්න පුළුවන්ද? තවත් කෙනෙක්ගේ අඩුව කියලා එයාට අපහාස කරන්න පුළුවන්ද? එහෙනම් එයා වඩන්නේ ඒ සම්මා වාචාව නෙමෙයි, මිත්‍යා වාචාව. ඒ මිත්‍යා වාචාව තුළ එයා ඒ මිනිසුන්ගේ නිନ୍ଦාව, අපහාසය, ගෞරවය හැම දෙයක් තුළින්ම එයාට සිද්ධ වෙන්නේ සම්පූර්ණ අදින්නාද ආනයක් නෙමෙයිද? අපේ ජීවිතවල අනන්ත ප්‍රමාණ මෙවැනි අදින්නාදාන තිබුණා. මේ වෙනකොටත් පවතිනවා. මේවා පින් සිද්ධ වෙයි අදාගෙන මේ භවයවත් පිරිනිවන් පාන්න අවශ්‍ය කටයුතු කරන්න නැවත නැවත ඉපදෙන්න එපා. එහෙම ඉපදෙන්න බලාපොරොත්තු වෙන්න එපා. කල්යාණ මිත්‍රයෝ හැමදාම හම්බ වෙන්නේ නැහැ. බුද්ධ ශාසනයක් හැමදාම මුණ ගැසෙන්නේ නැහැ. කවදාවත් මේ වගේ සද්ධර්මයන් පෙර නොඇසෝ ධර්මයක් ආලා අඩුපාඩු හදාගෙන රාත් වෙන්න මේ වගේ පෙර කුසල් පෙරපින් අපට පාළ වෙන්නේ නැහැ. එහෙනම් මේ පාළ වෙලා හැමදේම සැකසිච්ච මේ දුර්ලභ ගණේ අවස්ථාවේ සියලුම අඩුපාඩු හදාගෙන පිරිනිවන් පාන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. මේ ලබාපු මිනිසත් භවයේ කොමරි අපි විමුක්තියටපත් වෙන්න අපේ වැඩ කටයුතු ටික නිමා කරන්නට ඕනේ. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අදින්නාදාන වෙනවා. අනන්ත අප්‍රමාණ අපේ ජීවිතවල සොරකම් වෙනවා. මගේ ගෝලියෙකුට මම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉගෙනුවා. සම්මා දිට්ඨිය කියන්නේ කොමක්ද? සම්මා වාචාව කියන්නේ මොකද්ද? සම්මා සෝතය කියන්නේ මොකද්ද? සම්මා ජීවය කියන්නේ මොකද්ද? කම්මන්තේ වායාමය කියන්නේ මොකද්ද? සම්මා සතිය කියන්නේ මොකද්ද කියලා බණවාර 8ක් දේශනා කළා. ඒ පැය 8ම යා හොඳට ශ්‍රවණය කරලා ඇවිල්ලා කියනවා, ස්වාමිනී අර බලන්නකෝ, එයාගේ තියෙන මිත්‍යා දිට්ඨිය, අර කාන්තාව දිහා බලන බැල්ම, දැන් එයාට ඉගෙනුවේ මොනවද? සම්මාව නේද? සම්මා දිට්ඨිය ඉගෙනුවාට එයා වඩන්නේ මොනවද? මිත්‍යා දිට්ඨිය නෙමෙයිද? එයාට තියෙන්නේ එයා ගැනත් ඒ කාන්තාව ගැනත් දෙදෙනා ගැනම සම්මා දිට්ඨියෙන් බලන්න මිසක් මෙයාදියා සම්මාවෙන් බලනවා, හරයාදියා ඒ විවේචනාත්මකව මිත්‍යාවෙන් බලනවා. එහෙනම් මෙච්චර බණ හැයිලා මේ තරම් කමටාන් තේරිලා අපි මේ කරන්නේ අනවශ්‍ය දෙයක් පැවැත්මක් නේද? ඉපදීමක් නේද? එහෙනම් යම්කිසි කෙනෙක්දියා සම්මාවෙන් බලනවා, ඒ කෙනාදියා අනිත් එක්කෙනා රාගයෙන් බලනවා, රාගයෙන් බලන බවත් අපි සම්මාවෙන් බලන්නට ඕනේ. මේනම් මේ ලෝකයේ හැම කෙනාගේම අඩුපාඩු අපට සම්මා කම්මන්තයෙන් පේන්න ඕනේ. හැමෝගෙම දුර්වලකම් සම්මා වායාවෙන් පේන්න ඕනේ. හැම කෙනාගෙම තියෙන දුස්සීල භාවයන් සම්මා දිට්ඨියෙන් පේන්න ඕනේ. හැමෝගෙම ඒ සම්මිත්‍යා වාචා, පරුසා වාචා, පිසුනා වාචා, සම්පප්පලාප හැම එකක්ම සම්මා සෝතයෙන් ඇයෙන්නට ඕනේ. හැම මිනිසුන්ගේ ඒ කපටිකම් කුමන්තරණ, ඒ කියන්නේ හැම අපිරිසිදු චේතනාවක්ම සම්මා සතියෙන් අපට දැනෙන්නට ඕනේ. අන්න එතකොටයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදිව වඩන්නේ. එතකොටයි ආ බුදුහාඳුරන්ගේ ශ්‍රාවකෙක් වන්නේ. එතකොට තමයි ඒ කාන්ත වශයෙන් එයා මේ ලෝකේ රාත් වෙලා පිරිනිවන් පානවායි කියන ස්ථීරකම මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් යාට ලැබෙන්නේ. නැත්තම් කවදාවත් එයාට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නේ නැහැ. කවදාවත් එයාට විමුක්තියක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව එයා සම්මාව තේරුම් ගත්තට, සම්මාව එයා අරිය දැනගෙන හිටියට, ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳට තේරුම් අරගෙන හිටියට, බාහිර ලෝකයේ බලනකොට එයා බලන්නේ සම්මාවෙන් නෙමෙයි මිත්‍යාවෙන්. එහෙනම් දැනගෙන හිටියට වැඩෙන්නේ මිත්‍යා සම්මා දිට්ඨිය, මිත්‍යා වාචාව, මිත්‍යා කම්මන්තේ, මිත්‍යා සෝතය, මිත්‍යා සතිය. එහෙනම් සම්මාව දැනගෙන මිත්‍යාව වඩනවා නම් එයා නැවත නැවත ඉපදෙනවා නේද? ජාති ජරා භව නේද මේ නිර්මාණය වෙන්නේ? එහෙනම් මේ දුර්වලකම් පුළුවන් අඩුපාඩු අපි තුලත් පවතිනවා. මේ වෙනකොටත් මේ වගේ මානසිකත්වයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. මෙන්න මේ දුර්ලකම් අඩුපාඩු හදා ගන්නට ඕනේ. අපි rahat වෙලා පිරිනිවන් පාන්න අවශ්‍යයි. හේතුව මේ දුක නැවත ලබන්න බෑ. මේ වගේ සංසාරයේ නැවත නැවත දුක් විඳගෙන ඉපදෙන්න බෑ. එහෙනම් මේ සෑම ප්‍රශ්නයකම හේතුව අපි ඉපදීම. අපේ ඉපදීමට අපිට කරන්න කිසිම දෙයක් නෑ. එහෙනම් ඉපදීමේ වරද හදා ගන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදිව වඩමු. මේ ලබාවු මිනිසත් භවයේ පිරිනිවන් පාමු. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල සංගවිලා මේ අදින්නා දාණය වැඩෙනවා. හැම තැනම හොරකම් කරනවා. මම සම්මා දිට්ඨිය දැකපු වෙලේ ඉඳලා මම සම්මා දිට්ඨියෙන් ඒ ප්‍රත්‍යක්ෂ කරපු වෙලේ ඉඳලා අර මිනිසයා මිත්‍යාවෙන් බලනවා, මේ මිනිසයා ලෝභයෙන් බලනවා, මේ මිනිසයා ප්‍රත්‍ය ගන්න බලනවා, මේ මිනිසයා ලෙංගතුකමෙන් බලනවා, මේ මිනිසයා සෙනෙහසෙන් බලනවා, අර මිනිසයා රාගයෙන් බලනවායි කියලා හැම තැනම මේ මිනිසුන්ගේ ඒ නිදාසම හොරකම් කළා, චරිතයේ හොරකම් කළා, ඒ මනුස්සයන්ගේ ගෞරවය හොරකම් කළා, ඒ මනුස්සයන්ට අපහාස කරලා, ඒ මනුස්සයන්ගේ සමාජයේ පැවැත්ම හොරකම් කළා. එහෙනම් මේ හැම තැනම මම හොරකම් තමයි කරලා තියෙන්නේ. හැම තැනම අදින්නා දාන තමයි කරලා තියෙන්නේ. හැම මොහොතක් ගානේ මන් තුල පවතින ආර්ය අෂ්ටාංගික මාර්ග දැනුම තුලින් මම අනිත් අයට කරපු අනවශ්‍ය දේවල් වලින්, මම ගත්ත අනවශ්‍ය දේවල් වලින්, මම අල්ලාගත්ත අනවශ්‍ය දේවල් තුලින් හැම මොහොතෙම අදින්නා දානයක් මම වඩලා, අදින්නා දානයක් හැම මොහොතෙම සිද්ධ කරලා, මෙන්න මේ දුර්ලකම් අඩුපාඩු අපගේ මිනිසත් භවයේ තේරුම් ගන්නට ඕනේ. අපි මේ වඩන අසකන දිව නාසයේ සමසිත තුල පවතින මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අනන්ත ප්‍රමාණ මෙවැනි කෙලේශ ධර්මයන් සැඟවිලා තියෙනවා. මේ වගේ දුර්ලකම් අපි පෝෂණය කරනවා, නිර්මාණය කරගෙන අපිම කැමැත්තෙන් ඒවා නඩත්තු කරනවා. මෙන්න මේ දුර්ලකම් නිවැරදි කරලා මේ කමඨාන මේ මොහොතේ ඉඳලා වඩලා මෙන්න මේ අඩුපාඩු හදාගෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් කවදාවත් කෙලේශයන් නිර්මාණය නොවන විදියට, කවදාවත් සොරකමක් සිදු නොවන විදියට ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය, ඒ නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්ම වඩන්නට ඕනේ. බාහිර හැම තැනම හැම නාම රූපයක් තුලින්ම ඒ නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්ම ඒක දකින්නට ඕනේ, ඒවා ගනුදෙනු කරන්නට ඕනේ. එහෙනම් දන්නේත් නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගය, වඩන්නේත් නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගය, බාහිර ලෝකේ දකින්නේත් නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙම වුණොත් තමයි අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ. එහෙනම් මේ කමඨාන හොඳට සිතේ ධාරණය කරගන්න. මේ වගේ දුර්ලකම් අපේ ජීවිතයේ තියෙනවා නම් මේ වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් අපි කෙලෙස් නම් වඩන්නේ, අපි අදින්නා දාන නම් කරන්නේ, ඒවා නිවැරදි කරගන්න මේ ලබාවු මිනිසත් භවයේ මේ කමඨාන හොඳට වඩලා සියලු අඩුපාඩුකම් දුර්වලකම් කෙලෙස් නිර්මාණ කරන හැම අඩුවක්ම නිවැරදි කරලා දුර්වලකම් හදාගෙන මේ ලබාවු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම rahat වෙලා පිරිනිවන් පාන්න මේ කමඨාන තුළින් ලබාගත් අවබෝධයේ දැනුම අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම ඒකාන්ත වශයෙන්ම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.